2016 වසරේ පළවෙනි මාසේ 14 වෙනිදා භාවනා වැඩසටහන අද මාතෘකාව මාතෘකාවක් නැත. අපිට හැම කතාවකම මාතෘකාවක් තියෙනවා. ජීවිතේට තේමා පාටයක් මාතෘකාවක් තියෙනවා. රටකටත් තියෙනවා. සෑම පුජ්‍යලයකටත් තියෙනවා මාතෘකාව. මගේ මාතෘකාව මේකයි කියලා. අපි සමස්තය පිළිබඳව ලෝකෝත්තර ඇසකින් බලන වැඩපිළිවෙලක් මිස සමස්තය දෙස ලෞකික ඇසකින් බලන වැඩපිළිවෙලක් නැහැ. ඇයි එහෙම වැඩපිළිවෙලක් නැත්තේ? එකක් ඔය ඇත්තෝ ලෞකික ඇසකින් බලන්න ඕන වැඩපිළිවෙල ඉගෙනගෙන තියෙනවා. සමාජයෙන්, සංස්කෘතියෙන්, වටපිටාවෙන්, ආගමෙන්, දහමෙන්, දහම් පාසලෙන් ඉගෙනගෙන තියෙනවා. ඒ තමයි පැවැත්ම, යහපත් පැවැත්ම. එතෙන්ට එන්න ඕන. හේතුකම් ඉෂ්ට කරන, පින් දහම් කරන, චාලිත්‍ර සිද්ධ කරන කෙනෙක් වෙන්න ඕන. ඊට පස්සේ අපි බලන ලෝකෝත්තර ඇසකින්. ඇයි මේ ලෝකෝත්තර ඇසකින් ජීවිතේ දිහා බලන්න පුරුදු වෙන්නේ? අපිට සසර සැනසෙල්ල පිණිස උපකාරක වන ධර්මයක් නිසා ඒ ධර්මය උදා කර ගැනීම පිණිස විශේෂයෙන් බැලිය යුතුයි. එකින් අදහස් වෙන්නේ ලෞකිකත්වය බැහැර කොට ලෝකෝත්තරත්වය දිහා බලනවා කියන එක නෙමෙයි. ලෞකිකත්වය තුල ජීවත් වෙන කෙනෙක් වුවද ඒ කෙනා මහන්සි වෙනවා මේ රහතන් වහන්සේලාගේ, බුදුවරයන් වහන්සේලාගේ ඥාණය කොයි වගේද කියලා තේරුම් ගන්න, වටහා ගන්න. ලෝකෝත්තරයි කිව්වහම ඒක ප්‍රභේදනයන් පවතිනා වූ තත්වයක් නොවේ. එතන සියලු දෙනාම ප්‍රභේදනයක් නැතුවයි සිටින්නේ. ඒ ප්‍රභේදනය කියලා කියන්නේ මෙයා උසස්, මෙයා පහත්, මෙයා මෙහෙමයි මෙහෙමයි කියන එකනේ. ඒ දර්ශනය තුළ, ඥානය තුළ එහෙම ප්‍රභේදනයක් නැහැ. ඉහළ ඉන්න ඕන කෙනෙක්, පහළ ඉන්න ඕන කෙනෙක්, අඩු කෙනෙක්, වැඩි කෙනෙක් කියලා කෙනෙක් නැහැ. එතෙන්ට තමයි අපි එන්න ඕන. මිනිස්සු හැටියටත් අපි එන්න ඕන එතෙන්ට. දාර්ශනික වශයෙන් උත් එන්න ඕන එතෙන්ට. ඊට පස්සේ අපේ මනසේ හරි නිවැරදි තැනකට අපේ මනසපත් වෙනවා. ඒ කියන්නේ සමානයි කියලා හිතන එක නෙමෙයි. තවත් කෙනෙකුට අපේ උසස් කිරීමේ අයිතිය තියෙනවා. ඒත් අපි අර මාන දිට්ඨිය කියන එක තියාගන්න හොඳ නැහැ. දැන් මාව සංඝහස අපි හැම දෙනාට ගුරුවරයෙක් කියලා මාව උසස් කරන්න කෙනෙකුට අයිතියක් තියෙනවා. නමුත් මම ගුරුවරයෙක් කියන දිට්ඨිය මම තියාගන්න හොඳ නැහැ. මම ක්‍රියාවතල ගුරුවරයෙක් වෙන එක වෙනම කතාවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේකයි. ඒ නිසා ප්‍රධානීක වීමත්, gedara ගෘහමූලිකයා වීමත් ආදී වශයෙන් ක්‍රියාවලිය තුළ ඒ ආයතනයට නිතරින්පත් වෙනවා මිසක් මානය කියන ස්වરૂපයකින් තමන් ගන්න තනතුරක් නෙමෙයි. තමන් විසින් ඉල්ලල ගන්න තනතුරක්, එහෙම නැත්නම් දරා ගන්න තනතුරක් නෙමෙයි, ලෝකෙන් ලැබෙන තනතුරක් වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේට ඒ ගෞරවය ලෝකෙන් ලබා දුන්නු තනතුරක් සහ ගෞරවයක්. බුදුරජාණන් වහන්සේ විසින් අපේක්ෂා කරේ නැති, බලාපොරොත්තු වුනේ නැති ගෞරවයක් ලෝකයේ විසින් ඉහෙරින් ලබා දෙනවා. අද මාතෘකාවක් නැත්තේ උපදින්නේ මෙලොවට මාතෘකාවක් නැතුව. පස්සේ ලොකු මහත් වෙනකොට තමයි මාතෘකාව හදාගන්නේ. උපදින්නේ මෙලොවට ආගමක් නැතුව. පසුව තමයි ආගම හදාගන්නේ. උපදින්නේ මෙලොවට ජාතිය නැතුව. පසුව තමයි ජාතිය හදාගන්නේ. උපදින්නේ රටක් නැතුව නේ. දැන් ගුවන් යානයක එහෙම හම්බ වුණොත් එහෙම හරි පස්සේ එන්නේ. එතකොට දැන් තීරණයක් තියෙනවලු, ඒ ගුවන් යානේ ඉස්සෙල්ලම බහින්නේ පහටද ඒ රටේ පුරවැසිකම දෙන්න ඕන කියලා. හරි ෂෝක් කරේ. ඒ රටේ පුරවැසිකමක් දෙනවා. ගුවන් යානයකදී කෙනෙක් ගිහි කළොත් පේනවා නේද? දැන් අපේ මේ සංකල්පමය ස්වභාවයෙන් අපි ඈත් වෙන්න ඕන කියන එක. මම යමක් ඉගෙන ගන්නවා තමයි ධර්මයේ. ඒ ඉගෙන ගැනීම සමගම ඒ හැම දෙයක්ම කැඩපතක් කරගෙන අණුවක් කරගෙන ආලෝකයක් කරගෙන අපි අපේ මනස අවබෝධ කරගත යුතුයි, වටහා ගත යුතුයි. ඒ තුලින් මනසේ ඒකාන්ත වශයෙන් සංසුන් බවක් හට ගන්නවා. ගොඩක් දෙනෙක් පුරුදු වෙලා තියෙන්නේ කරදර බාධක ගැටලු නැතුව සහනශීලී ජීවිතයක් ගත කරන්න. නමුත් ඇත්තටම අපි පුරුදු විය යුත්තේ කරදර බාධක ගැටලු තිබීදී ඒවා අතර නොසැලී පවතින ඉන්ද්‍රකීලයක් වගේ ශාලගල් පර්වතයක් ස්තම්භයක් වගේ සුලං හමද්දි නොසැලී සිටින දර්ශනයක් අපිට අවශ්‍යයි. ඒ සුලං හමද්දිත් නොසැලී සිටීමට හැකි දර්ශනය තමයි බුදුරජාණන් වහන්සේගේ මේ ඍජු මාර්ගය. එහෙමනම් මෙතන කවුද සැලෙන්නේ කියලා අපි අඳුන ගන්න ඕන. අපිට තියෙන්නේ සැලෙන මනසක්ද නොසැලෙන මනසක්ද? සැලෙන මනස නොසැලෙන තත්ත්වයට වර්ධනය කරන්න ඕන. ඇයි සැලෙන්නේ? ඒ කාරණේ පිළිබඳව පූර්ණ අවබෝධය නැති වුණාම අපේ එක ව්‍යාපාරික ආත්මයේ පොතේ කිව්වා මට නම් මේ ව්‍යාපාරය කරගන්න හරි අමාරුයි, මගේ නම් ඔළුව නරක් වෙනවා, හරි ප්‍රශ්න තියෙන්නේ කියලා. ඒ ව්‍යාපාරය ඇති තාත්තා කියනවා මට නම් හැමදෙන්නේ මේකේ මොකක්වත් කිසි ගැටලුවක් නැහැ, මම හරි සෑහලුවෙන් හරි සතුටේ, මට ඕන තරම් වෙලාවකුත් තියෙනවා, මට කිසි කරදරයක් නැහැ, මම මේක කරගෙන යනවා. ඒත් ළමයින්ට මේක හරි කරදරයක් කියනවා. ඊට පස්සේ මම දුන්න හොඳ උත්තරේ තමයි තාත්තා මේ හැමදේම දන්නවා. මේ ව්‍යාපාරය ගැන එයා හැම ප්‍රශ්නයක් ඇති වෙන තැනම දන්නවා, ඒ ප්‍රශ්න වලට පිළිතුරු දන්නවා. ඒ නිසා තාත්තට මේක හරි ලේසි. පුතාට? පුතා දන්නේ නැහැ මේ මොකවත්. ප්‍රශ්න හටගන්නේ කොහොමද දන්නේ? ඒවයි පිළිතුරු මොනවද කියලා දන්නේ නැහැ. ඊළඟට මේ ප්‍රශ්න පිළිතුරු දන්නේ නැති කෙනාගේ ඔළුව නරක් වෙනවා මේක කොහොමද කරගෙන යන්නේ කියලා. ජීවිතෙත් එහෙමයි. ජීවිතේ පිළිබඳව දන්නේ නැත්නම් එන ගැටලු හමුවේදී මොකද වෙන්නේ? අපි කියනවා ඔළුව නරක් වෙනවා කියලා. හැබැයි ඒ හැම දෙයක් පිළිබඳවම ජීවිතේ පිළිබඳව අර ව්‍යාපාරයක් ගැන දැනගෙන ඉන්නවා වගේම ජීවිතේ පිළිබඳව ඇති වෙන ස්වභාව සියලු ලක්ෂණයන් අපි ඉහළ අවබෝධයක සිට දකින්න පුරුදු වෙලා තිබුණොත් අපිට බොහොම සිනහව සුමෝනේ හැම දෙයක්ම අරගෙන උත්තර සපයන්න පුළුවන් දෙයක්ද? හන්නට පුළුවන්. එහෙමනම් අපි ලබා ගන්න ඕන මොකද? ධර්ම අවබෝධය කියලා. ජීවිතයේ හැම දෙයක්ම පිළිබඳව අවබෝධය ඇති කර ගන්න ඕන. මේකයි හේතුව, මේකයි ඵලය. ඒක තමයි ස්වභාවය කියලා තේරුම් කරගන්න ඕන. එහෙම වෙනවා. දැන් අපි මේ පහුගිය දවසේක යාචක පිරිසට කැම ප්‍රකට්ස් ටිකක් දෙන්න ඕන කියලා මට හිතෙලා මම කැලණි අරගෙන ගියා. කැම ප්‍රකට් ටික. මගදී ආහිංසක දුප්පත් ආච්චි කෙනෙක් දැකලා අපි නතර කරලා ඉක්මනින්ම මේ ආච්චිට දීලා යමු කැම ප්‍රකට් ටිකක් කියලා ලෑස්ති වුණා. මේ හොඳට බොහොම රසද හදලා යෝගට් එකක් එහෙම තියලා බලන්න බඩ පිරෙන කන විදියට හදලා තින්නේ. ඉතින් මේ ආච්චිම කියව තමයි කැම තියෙන ඕන තරම් කැමෙපා කියලා කිව්වා. දැන් මං කිව්වා මේකත් තියාගන්න කවුරු හරි කන. නෑ නෑපා. ඕනේ. දැන් අපි දෙන්න ගියේ දැන් එපා කියලා කියනවා. ඊට පස්සේ මුදල් දුන්නාම මුදල් ගත්තා. ඉතින් සමහර වෙටක මම කියන්නේ අපි උදව් කරන්න ගියා. ඕනම කෙනෙක්ගේ සමහරලාට ඒ උදව් එයාට අවශ්‍ය නැති වෙන්න පුළුවන්. එයාට පාකවන එපා කියන දේ දෙන්න පුළුවන් කමක් නැහනේ. එයාට අවශ්‍ය දේ අපි දෙන්න පුළුවන්. එහෙමනම් අපි උදව් කිරීම තුලත් අපිට මේ සිත්‍රිදුම් ඇති වෙන්න පුළුවන්. නමුත් අපි ඒක තේරුම් කරගන්න ඕන මෙහෙම තමයි සමාජයේ ලෝකයේ තුල පවතින ක්‍රමය මේකයි කියලා. ඒ වගේ ජීවිතේ හැම දෙයක්ම තමන්ට ලොකු අවබෝධයක් ඇති කරන කාරණයක්. තමන්ගේ හිතර දැනෙන සුඛ වේදනා වේවා, දුක් වේදනා වේවා, උපේක්ෂා වේදනා වේවා, ආදරය, සෙනෙහස, කරුණාව, දයාව වේවා, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වේවා තමන් බලන්න ඕන හොඳ අවබෝධයක්. ඒක භාවිතා කළ යුතු ධර්මතා සහ භාවිතා නොකළ යුතු ධර්මතා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒ පෙන්නනෝ කළු ධර්ම සහ සුදු ධර්ම. ඒ කළු ධර්ම භාවිතා කරන්න එපා, සුදු ධර්ම භාවිතා කරන්න කියලා කියනවා. කළු ධර්ම කියලා කියන්නේ පින්නතුනි මනසේ ස්වභාවය ඉක්මවා පුජ්‍යල සංකල්පයකින් නැත්තම් බහු සංකල්පවලින් පුරවා ගන්නා ලද දෘෂ්ටියක් සංකල්පයක් පදනම් කරගෙන ඇති කර ගන්නා වූ යම් ක්‍රියාපටිපාටිය. මනසේ ස්වභාවයේ ඉක්මවා. මනසේ ස්වභාවය කියන්නේ මොකද්ද කියලා අහුව කල්පනා කළොත් ඔබට ඔය පවතින தત્ත්වය ඔබ හිතන්න පුළුවන් මේක තමයි මනසේ ස්වභාවය කියන්නේ කියලා. වර්ධව වටහ ගන්න එපා. මනසේ ස්වභාවය කියන එක පුතඥයෙක් දැකලා නැහැ. තේරුණාද? අවිනාශ පැහැදිලි කරන තැන රහතන් වහන්සේ නමක් තමයි මනසේ ස්වභාවය කියන එක, ස්වභාවිකත්වය කියන එක හඳුනන්නේ. පැහැදිලිද? නැත්තම් ඔය ගොඩාක් අය වරදගෙන මනසේ ස්වභාවයේ දෙස බලාගෙන ඉන්නවා කියලා තමන්ගේ මේ පවතින මනසේ තියෙන තත්ත්වය දිහා ඔය බලන් ඉන්නවා. ඒක වැටගත් නැහැ. ඒ ටිකක් දන්නේ ආර්ය ශ්‍රාවකෙක්. එහෙමනම් මේ අපිට අපි මේ බලාගෙන ඉන්නේ මානසික ස්වභාවය නෙමෙයි, ස්වභාවිකත්වය නෙමෙයි, අස්වාභාවික වෙච්ච මනස දිහාද නැද්ද? අස්වාභාවික වෙච්ච මනස දිහා බලන් ඉන්නවා, මේක මගේ ස්වභාවය කියලා සිතාගෙන. එහෙම හිතාගෙන ඉන්නවා. මොකද සැපදායේ නැති දුක්දායේ තන තමන්ගේ ස්වභාවික තන බවට පත් වෙන්නේ නැහැ. දුක්දායේ තනක එක ස්වභාවික තත්වයක් කියලා කියන්න බෑනේ. එහෙමනම් අපි සැබෑවීම ස්වභාවික තත්වය අඳුන ගන්න ඕන. සුදු ධර්ම කියලා කියන්නේ මෙන්න මේ ස්වභාවිකත්වය තුළ පවිත්‍රව පිහිටා ඇති, සැහැල්ලුව පිහිටා ඇති, අවේදේත නිරෝධ සහගතව පිහිටා ඇති අසංකාරික තත්වයක්. වේදීත තත්ව නෙමෙයි, වේදීත තත්ව සියල්ලක්ම හදන පුජ්‍යලය. පුජ්‍යලයට විඳින්න පුළුවන්, විඳවන්න පුළුවන් වේදීත තත්වය. ස්වභාවයෙන් මනස සංසුන් විසලයි අවේදීතයි. ස්වභාවයෙන් මනස විරාගිකයි. ස්වභාවයෙන් මනස නිරෝධ සහගතයි. ස්වභාවයෙන් මනස බොහෝම ප්‍රභාස්වරයි. බොහොම ලස්සනයි. ඒ ස්වභාවය යටපත් කරගෙන නිතරම අස්වාභාවික තැනකට එනවා. ඇයි ඒ අස්වාභාවික තැනට එන්නේ? අනවබෝධය නිසා. ජීවිතයේ පිළිබඳව යථාබෝධය නැති නිසා ස්වභාවිකත්වය මකලා එනෝ පුජ්‍යලත්වයට. පුජ්‍යලේ හදා ගන්නවා. පුජ්‍යලය හෙමින් හෙමින් තව බොහෝ දෑ එතනින් එහාට දෘෂ්ටිමාලාවක් හැටියට ගොඩනැගෙනවා. ඊළඟට ඒ දෘෂ්ටිමාලාව තුළ මිනිස්සු බේද බින්නකම් කලකෝලහල ඔක්කොම ඇති කරගන්නවා. හැබැයි අර ස්වභාවිකත්වය තුළ ඉන්න කෙනාට කිසිවක් නැහැ. ඒ ස්වභාවිකත්වයෙන් බාහිරයට ගේපු කෙනෙකුටයි ඒ සියලු ගැටලු හටගෙන තියෙන්නේ. එහෙමනම් අපි අස්වාභාවික වෙලා තියෙනවා. අපි ස්වභාවික වෙන්න මහන්සිට ඕන, මහන්සි ගන්න ඕන. කොහොමද ස්වභාවික වෙන්න මහන්සි ගන්න? පෙර තිබූ මනස, ප්‍රභාස්වර තිබුණු මනස කුමක්ද කියලා අඳුන ගන්න. අපිට නවාතැන් ගන්න හොඳම තැන, අපේ නිවහන තනන්නට හොඳම තැන අපි නුවණින් මුලින්ම තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය තේරුම් ගන්නවා. ගැටලු කාරක තැන් මේ ගැටලු හැදෙන තැන්, මේ ගැටලු වලින් නිදහස් තැන, මේ තමයි ගැටලු වලින් නිදහස් වෙන යන්න මඟ. තමන්ගේ මනස තුළ තමන් ගැටලු නැති තැනක, තමන්ගේ ඥානය තුළ තමන් ගැටලු නැති තැනක වාසය කරනවා. දැන් කෙනෙකුට නරක මතකයන් ටිකක් එක දිගට එනකොට මොකද වෙන්නේ? ඒ නරක මතකයන් උනේ ඒ අය පෙළනවා. හොඳ මතකයන් ටිකක් එනකොට ඒ හොඳ මතකයන් වලින් ඒ අය සනහනවා. පුජ්‍යලේ පසේ නිදගෙන මේ දෙකට බැඳෙනවා. වරක සුඛ වේදනා, වරක දුක් වේදනා, වරක උපේක්ෂා වේදනා. වේදනා හට ගන්නවා. නමුත් දැන් අපි තේරුම් ගන්න ඕන කාරණේ තමයි මේ සුඛ වේදනාවත් මේ දුක් වේදනාවත් දෙකෙහි පිළිබඳව නිරෝධ සහගතව විමුක්ති සහගතව අවේදීත ධර්මානුකූලව දකින්නේ කෙසේද? ප්‍රශ්න දෙහා පිළිතුරු දෙහා දෙක දිහාම ධර්මානුකූලව බලන්නේ කෙසේද? රහතන් වහන්සේලාට මහා ලොකු අප්‍රියකුත් නැහැ. කිසිම දෙයක ප්‍රියමනාපත්වයකුත් නැහැ දැඩිව. පාරේ අපිරිසුදු දෙයක් තියෙනව දැක්කොත් බැහැර කරලා යනවා. ඒක පාගගෙන යන්නේ. ආහාරය සුදුසු දෙයක් තිබුණොත් ඒක බැහැර කරලා සුදුසු විදිහේ ආහාරය තමන් ලබා ගන්නවා. නමුත් මනස තුල නැහැ කිසි විටක මේ ප්‍රිය අප්‍රිය කියන ස්වභාවය. ඒකෙන් කියන මදහත් සිතින් ධර්මානුකූලව ධර්මානුකූල ස්වરૂපයකින් ඒක ලබා ගන්න නිසා ඒක දිහා බලන නිසා. අපේ මනස දිහා බැලීමට ලෝකයේ දිහා බැලීමට අපට අවශ්‍ය කරනවා සමනය වූ දෘෂ්ටිය. ඒ කියන්නේ දෘෂ්ටි සමනය කරන රන්නාලද දැක්මක් අවශ්‍යයි. නිරෝධ දැක්මක් සම්මා දිට්ඨියක් අවශ්‍යයි. ඇයි ඒ සමනය කරන ලද දෘෂ්ටියෙන් දකින්නවා කියන විශේෂ වචනය පාවිච්චි කරන්නේ? ඒ කියන්නේ නිවන සමනයටපත් වෙනවා, සාමදාන වෙනවා කියලා කියන්නේ සුවපත් වෙනවා. එහෙම නැත්නම් සංසුන් වෙනවා, නිවෙනවා, නිවිච්ච දැක්මක් තියෙන්න ඕන. දැන් දෙයක් දිහා නපුරෙන් බැලුවොත් අපිට පේන්නේ මොකද? නපුර විදියට. හොඳින් කරුණාවෙන් බැලුවොත් පේන්නේ කරුණාව විදියට. සමනය කරගෙන බැලුවොත් එහෙම දෙයක් දිහා මොකද පේන්නේ? සමනය වෙනාමයි අපිට ඒ දේවල් දිහා පේන්නේ. මොන දෘෂ්ටි තිබුණත් මොන ස්වરૂප තිබුණත් සමනය වූ දෘෂ්ටි ඇතිනම් ලෝකේ මොන වගේ ස්වરૂපයක් ගත්තත් තමන්ට සහනශීලීව කටයුතු කරන්න පුළුවන්. ලෝකය මේ වගේ. දැන් ලෝකයේ දැන් කෙනෙක් හිතන විදිය මොකද්ද කියලා තේරුම් අරගෙන ඒක තේරුම් ගන්න එක නෙමෙයි වැදගත්. කෙනෙක්ගේ චරිතය මොකද්ද කියලා තේරුම් අරගෙන ඒක තේරුම් ගන්න එක නෙමෙයි වැදගත්. තමන් සිටින්නේ කොතනද? තමන්ගේ ස්වરૂපය මේ මොහොතේ කොහොමද? තමන් සහනශීලීව ඉන්නවද? තමන් සංසුන්ව ඉන්නවද? තමන්ගේ මනසේ කම්පන වේග නැතුව ඉන්නවද? තණ්හාවෙන්, තෘෂ්ණාවෙන්, මානෙන්, දෘෂ්ටියෙන්, සංකල්පයෙන් යමකට බැඳෙනවද, ඇලෙනවද? ඥාතිකම් කියනවාද? ඒ දෙයමයි අපිට දුක හෝ සැප හෝ බවට පත් වෙන්නේ. මේ සැප දුක කියන දෙකම අවිද්‍යාවෙන් සකසා ගන්නා දෙයක්. සැපයි දුකයි කියලා දෙයක් ලොව නැත. එකම දෙයක් එක්කෙනෙකුට සැපක් තව එක්කෙනෙකුට දුකක්. තවත් එක්කෙනෙකුට සැප තවත් කෙනෙකුට දුක. සර්ව සාධාරණ වූ නීතියක් ලෝකේ නැහැ. ලෝකේ නීති හදලා තියෙන්නේ එක පාර්ශවයකට අසාධාරණයක් වෙන, තව පාර්ශවයකට සාධාරණයක් වෙන. කිසිම නීතියක් ලෝකේ නැහැ සියලු දෙනාටම සාධාරණයක් වෙන. නීති පොතේ තියෙන නීතිය ලෝයස්ලා දන්නෝ. නමුත් හැම මිනිස්සෙකුට තමන්ගේ ජීවිතේ නීති පොතකුත් තියෙනවා. තමන්ගේ නීතිය කියලා එකක් තියෙනවා. දැන් සොරකමක් කරන මිනිස්සෙකගේ ඇයි ඔබ සොරකම් කළේ කියලා අහුවම එයාටත් නීති පරිපාටියක් සහ සාධාරණීකරණයක් තියෙනවා. ඒ හොරාගේ නීති පොතත් සාධාරණ නැහැ. ලෝකේ රටවල් රජයන් විසින් නියමිත කරපු නීති පොතත් සාධාරණ නැහැ. ਸਰව සාධාරණ නැහැ. ඒක පාක්ෂික. දෙන්න ඒක වාර්ෂිකව තමයි ඒව තියෙන්නේ. පුජ්‍යල නීතියකුත් තියෙනවා. පුජ්‍යලයන්ගෙන් පුජ්‍යලයට ලෝකයන් රටවල් සම්මත කරගන්නා වූ නීති ප්‍රතිපත්ති තියෙනවා. මේ හැම එකම දෘෂ්ටිගතයි සංකල්පගතයි. දැන් අපි මොකද කරන්නේ? ඒව බැහැර වෙන්න බෑ. ඒව තුල අවබෝධයෙන් ජීවත් වෙන්න. පුජ්‍යල අදහස් දෘෂ්ටිගතයි. ඒක පාර්ශික ගුණයක් ගන්නවා. ඒක අවබෝධ කරගෙන ජීවත් වෙනවා. කරුණාවෙන් ජීවිතේ බාර ගන්න, මදහත් සිතෙන් ජීවිතේ බාර ගන්න හට ශක්තිය ලැබෙනවා. කරුණාවට වඩා කියන්නේ ප්‍රඥාවන්තව ජීවිතේ බාර ගන්නවා කියලා. හැම දෙයක් තිසාම තමන්ට අතහැරීමෙන් බලන්න පුළුවන් හැකියාව තියෙන හැම දෙයක් දිහා අතහැරීමෙන් බැලීම. ඒ අතහැරීමෙන් බලන්නේ මායාව අතහරින්න කැමතියි. මායාවක් අල්ලගෙන සිටීමෙන් ඇති ඵල නෑ. මිරිඟුවක් පස්සේ දිවීමෙන් ඇති ප්‍රතිඵලයක් වෙන්නේ නැති නිසා සැබෑම දේ තමයි අයිති නැති බව. තමාට තමාවත් අයිති නැති බව නොවේද ජීවිතයේ යථාර්ථය? ජීවිතය යථාර්ථයයි. සැබෑ යථාර්ථයට පිවිස අතහැරීමෙන් බැලීම ගැඹුරු ඥානෙ, ගැඹුරු මනසින් අතහැරීමෙන් බැලීම, බාහිරින් නෙමෙයි. බාහිර විඥානයේ ඔබට ඔබේ කාලසටහන පවත්වන්න පුළුවන්. ඔබේ සසර සහ නිවන තේරුම් තීරණය කරන්නේ ඔබේ ගැඹුරු සිත. එහෙම නැත්නම් චේතනාව. චේතෝ විමුක්තියට පත්ව බලන්න ඕන. චේතනාවෙන් නිදහස්ව බලන්න ඕන. චේතනාවට බැඳෙන ස්වභාවය අඩු වෙන තරමට කියන්නේ යා ළඟ ප්‍රඥාව වැඩි වෙනවා. අඥානය ළඟ චේතනාවට බැඳෙන ස්වභාවය දැඩි. ඥානවන්තයා ළඟ චේතනාවට බැඳෙන ස්වභාවය අඩු. එසා ඔබේ චේතනාවට තදින් බැඳෙන්න එපා. ඔබට ඔබ තදින් බැඳෙන්න එපා. කිසිදු දෘෂ්ටියකට තදින් බැඳෙන්න එපා. නිකන් ඉන්න ඕනේ කියලා ශූන්‍යව ඉන්න ඕනේ කියලා දෙයකට බැඳෙන්නත් එපා. කුමන හෝ ආකාරයක චේතනා ස්වરૂපයක් නිර්මාණය කරන්නට එපා. චේතනා ස්වરૂපයක් නිර්මාණය වුවහොත් ඔබගේ අභ්‍යන්තරය තුළ ඒ ඔස්සේ ඔබට වේදනාවක් ගලා එනවා ඇති. චේතනාවට අනුරූපීව කිසිදු චේතනාවකට බර නොවුනොත් ඔබ කිසිදු වේදනාවක් ගලා නොයනවා ඇති. ඒ ගලා නොයීම නිසාම ඔබේ ගත සිත සැහැල්ලු වේ. චේතනාවකට නොමැදුණු අපූර්වත්වයේ මනස ඔබේ පිහිටනවා. පාර දිගේ කොතරම් වාහන තිබුණා ඒවා සමග අපට සම්බන්ධයක් නැතිව ඇලීමක් ගැටීමක් නැතිව අපි ඒ වාහන අතරින් දිගට ඇදී යනවා. ඒ වාගේම අපේ අධ්‍යාත්මය තුළ මේ හටගන්න සංඥාව සමග රූප සමග වේදනා සමග සංස්කාර සමග විඥානය සමග ඇලීමක් ගැටීමක් බැඳීමක් ඇති කරගන්න නැතිව සංසුන්ව රථ වාහනේ ඇදී යනවා වගේ අපි මේ නිරෝධ මාර්ගයේ භාවනාවේ ඇදී යනවා. බොහෝ දෑ මුණ ගැහෙන රූපය මුණ ගැහෙන දැක්ක පමණයි සංස්කාරකය සංස්කරණය කිරීමක් නැහැ. මේ ගත්ත දෙයක් නැහැ. රූපයක් වශයෙන් ගත්තද නැද්ද කියලා අහන්න දෙයක්වත් නෙමෙයි. පුජ්‍යලමානේ නැත්නම් දෘෂ්ටිමානේ ඇතිවන්නේ නැහැ. පුජ්‍යලමානේ නිසා දෘෂ්ටිමානය ඇති වෙනවා. දැකීමක් තියෙනවා, දෘෂ්ටි නැහැ. කල්පනා කිරීමක් තියෙනවා, සංකල්ප නැහැ. කතා කිරීමක් තියෙනවා, ඒත් වචන උපාදානයක් නැහැ. කිසිදු වචනයක් උපාදාන නොකල තැනැත්තාට තර්කයක් නැත. කිසිදු වචනයක් උපාදාන නොකල තැනැත්තාට තර්කයක් නැත. සාමාන්‍ය ලෝකයේ අප හඳුනාගෙන තියෙන්නේ ප්‍රිය වූ දේවල් සතුට උපදවනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දකින්නේ ප්‍රිය වූ දේවල් දුක උපදවනවා කියලා. එහි ඇති ඒ රහස, ඒ ගම්භීරත්වය, ඒ වචනේ තියෙන යථාර්ථය ඔබට තේරෙනවද? සෑම ප්‍රිය වූ වස්තුවක්ම දුක උපදවන කාරණයක් බවට ඇත්තටම ඔබට පත් වෙලා නැද්ද ජීවිතේ? නේද? දුක උපදවන කාරණයක් බවට පත් වෙනවා. වැඩියේ නෙමේ තමන්ගේ දුව දරුවෝ හරි හතල වඩලා එයත්ෝ යෝග ජීවිතයකට හරිපත් වෙලා තමන්ගෙන් ඈත් වෙලා යනකොට දුකක් නෙමේ නේ. සමහර අය දුකක් වෙනවා, ඒක ගොඩක් වේදනාවක් වෙනවා. තමන්ගේ හොඳම යාළුවා මිත්‍රයා රටින් පිටව ජීවත් වෙන්නට ඈතට ගියත් ඒක දුකක් බවට පත් වෙනවා. එමනම් ප්‍රිය උපදවන දේවල් අපිට දුක් උපදවන්නට හේතුකාරක වෙන පසුබිමක් තියෙනවා. මනාව කරුණු කාරණා තේරුම් ගන්නවා. ඒ කරුණු කාරණා අතර සංසාරයේ තේරුම් අරගෙන මේ සංසාරය තුළ කොහොමද නොගැටී ගමන් කරන්නේ. කටු පඳුරු තියෙන විවිධ පරිසර ස්වභාවයන් අපිට මුණ ගැහෙන කැලෑ ගමන ගමන් කරන්නා වූ තැනැත්තා එයා භාවිතා කරන්නේ මොකද්ද? එයාගේ පරිස්සම සඳහා දෙයට භාවිතා කරනවා. තමන්ගේ දැක්ම, හොඳ සිහිය. එයා දන්නවා මෙතෙන්ට අඩිය තිබ්බොත් මෙන්න මෙවැනි ස්වභාවයක් තියෙන තැන්වල අපි ලිස්සන ස්වභාවයක් තියෙනවා. මේ වගේ ස්වභාවයන් තියෙන තැන්වලට අඩිය තිබ්බොත් අපි එරෙන්න පුළුවන්. මෙවැනි ස්වභාවයන් වලින් තැන් වැඩි තිබ්බහම කටු එනෙන්න පුළුවන් කකුලේ. මේ විදියට ගමන් කරාම පරිස්සමක් තියෙනවා. මේ විදියට ගමන් කරාම අපරික්ෂාකාරී ස්වභාවයක් තියෙනවා. දැන් කැලෑ ගමනක යන කෙනෙකුට මෙහෙම ඍජු රේඛාවක් දෙන්න බෑ, මෙන්න මේ ක්‍රමයට තමයි ඔබ යන්න ඕන කියලා. එයාට මුණ ගැහෙන හැම පරිසරයක් තුළම ඔහුගේ ඇඟ ගත දැක්ම සිහිය නුවණ ස්ථානෝචිත ප්‍රඥාවෙන් වෙනස් කරගනිමින් වෙනස් වෙමින් හැම විටම අලුතෙන් දකිමින් අලුතෙන් සැලකිලිමත් වෙමින් තමයි මේ කැලෑ ගමන ගමන් කරන කෙනා ගමන් කරන්නේ. ඒ වාගේ අපි ඒකීය දෘෂ්ටියක මතක නොපිහිටා මේ ගලා යන සංසාරේ ඒ හමු වෙන තැන්වලදී ඒ විදියට සමබරතාවය ඇති කරගන්න. ඒක පුරුදු වීම, පුහුණු වීම. ඒක ඇඟෙන් නුවණින් ආත්මයෙන් මතුවන දෙයක්. ධර්ම අවබෝධය කියන එක ආත්මයෙන් මතුවන දෙයක්. අතහරින්න ක්‍රියාව. අතහරින්න මනෝ ක්‍රියාව. අතහරින්න මනසේ දෘෂ්ටිය, චේතනාව. අතහරින්න මනසේ සංකල්පය. සියල්ල අතහැරිය කෙනාට තා මොනවද අතහරින්න තියෙන්නේ? අතහැරපු කෙනාට තියෙනවා සියල්ල අතහරින්න. සියල්ල අතහැරපු කෙනාට තියෙන්න පුළුවන් කමක් නැහැ ඉතිරි නැතුව අතහැරීම. ඉතිරි නැතිව අතහැරීමක්. ඒකට අපිට අවශ්‍ය නැහැ පංච උපාදානස්කන්ධය භාවිතා කරන්න අවශ්‍ය නැහැ. අපේ අභ්‍යන්තරේ මැවෙන රූප ඒව භාවිතා කරන්න ඕනේ. අභ්‍යන්තරේ හටගන්න වේදනා අපිට භාවිතා කරන්න අවශ්‍ය නැහැ. අභ්‍යන්තරේ හටගන්න සංඥාවක් හටගෙන එහෙම භාවිතාවක් මේකේ නැහැ. කිසි දෙයක් සකසන්න අවශ්‍ය කරන්නේ නැහැ. සකසන්න සංස්කාරකය මමත්වය හැදෙන්න ඕන. එතන සකසන්න සැකසීම තුළ කිසි දෙයක් කරන්න දෙයක් නැහැ. අපිට මෙතන විඥානණය කිරීමට පක්ෂා කර බැලීමට කිසිවක් නැහැ. අන්න මේ කාරණා ටික පිළිබඳව තමයි ඔබ පරීක්ෂාවෙන් බැලිය යුත්තේ. මොනම අධ්‍යාත්මික ශක්ති ස්වභාවයක් තමන් ඇලිලා නැති නිසා නිරෝධය සහගත නිරෝධ ස්වභාවය තියෙනවා, නිදහස තියෙනවා, සෞම්‍ය බව තියෙනවා, නිර්හංකාර බව තියෙනවා. කිසි දෙයක් හිතේ තියාගෙන නැහැ. කිසි කෙනෙක් කිසි දෙයක් සිතෙහි මොනම විදියකින්වත් සංඥා වශයෙන්, ලෝභ දේශ මොහ වශයෙන් තමා කරන්නේ නැහැ. අලෝභ ද්වේෂ මොහ වශයෙන්ද තබා කරන්නේ නැහැ. තමන් ක්‍රමයකට හැඩ ගැහෙන්න උත්සාහ කරන්නේ මේ ක්‍රමයටයි මම ඉන්න ඕන කියලා හැඩ ගැස්සුගෙන නෑ. අලුත්වන හැම තප්පරේම අලුත්වන, අලුත්වන හැම තප්පරේම නොයැලෙන, නොකෙටෙන, නොබැදෙන, නිදහස් වූ සඤ්ඤා නිරෝධයෙන්, සංඛාර නිරෝධයෙන්, විඥාන නිරෝධයෙන්, නාම රූප නිරෝධයෙන්, සලආයතන නිරෝධයෙන්, පස්ස නිරෝධයෙන්, නිරෝධයෙන් මේ හැම දෙයක් සමගම වාසය කරන්නට පුළුවන් සුවිශේෂී නුවණ, සුවිශේෂී ගුණය. මනස තුල මුලා වීමයි තියෙන්නේ. මේ මුලා වීමෙන්, මේ වනාන්තරයෙන් ඔබ එළියට එන්න ඕන, පැතර යන්න ඕන. වනාන්තරයේ මැද සිටිය අතරමං වූ කෙනෙකුට වනාන්තරයේ ස්වභාවයවත් මෙතනින් එළියට යන්නේ කෙසේද යන්න පිළිබඳවත් දන්නේ නැත. එනිසා සිත තුළ අතරමං වූ කෙනා මනාකොට ධර්මයේ අසමේ ධර්මයේ කරා පිවිසෙන්න ඕන. දෘෂ්ටි නැතුව දෙයක් ගන්නෙ කොහොමද? ඒක ඉගැන්වුවේ බුදුහාමුදුරුවෝ. ක්‍රියාවක් නැතුව ගමනක් යන්නෙ කොහොමද? ඒක ඉගැන්වුවේ බුදුහාමුදුරුවෝ. සංකල්ප නැතුව කල්පනා කරන්නෙ කොහොමද? ඒක ඉගැන්වුවේ බුදුහාමුදුරුවෝ. වචන නැතිව කොහොමද කතා කරන්නේ කියලා ඒකේ ගැන්නේ බුදුරජාණන් වහන්සේ. වචන කියලා කියන්නේ දෘෂ්ටිමය ස්වභාවය. නමුත් කතා කරනවා කියන එක තුල දෘෂ්ටි නැත්තම් ඒක වචන නෙමෙයි. මේ ලෝකේ තියෙන මේ ධර්මතා එක්ක නොබැඳුණු තැන ඒ ධර්මතාමමයි මගේ ආත්මයයි කොට දෘෂ්ටිගත ගන්නේ නැති තැන ඒ හැම දෙයකින්ම නිදහස් වීමක් නිරෝධ වීමක් පවතිනවා. තමාලඟ ඝනත්වයෙන් තමන්ට මුණ ගැහෙන හැම දෙයක්ම තුනී කරන්න, දිය කර හරින්න, පා කර හරින්න, අත් හැරෙන්නට ඉඩ දෙන්න. ඒව තුනී කරන වැඩපිළිවෙල තමා තුළ සකසා ගන්න. නිතරම තමන්ගේ ඝනත්වය සොයා ගන්න, තේරුම් ගන්න, අවබෝධ කර ගන්න. සෑම ඝනත්වයක්ම ලිහිල් කරන්න. සම්මා සතියෙන් හෙවත් නොඇලුණු සිහියෙන් වාසය කරන්න. නොයලෙන සිහියෙන් වාසය කරන මනාකොට සිය නෝන දියුණු කරන කෙනාට ඉතුරුවන්නේ ස්වභාවික දේවල් පමණයි. තමන්ගේ ශරීරය තුල ඒ නිසා තමයි කියන්නේ ආස්වාස ප්‍රාස්වාස කරනවා දැනෙනවා කියන එක. ඊට පස්සේ ආනාපාන සති කියලා ධර්මයේ කියනවා. නමුත් ඒක අපි වරදවලා හින්දු භාවනා ක්‍රමවලට ගිහිල්ලා භාවනා කරන එකේ තමයි වැරද්ද. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල එයා ආනාපාන සතියට පත් වෙනවා. හැබැයි ඒව ගණන් කිරිලි, දැකිලි, මෙනෙහි කිරිලි මොකවත් නැහැ. බැඳීමක් නැහැ. ආස්වාස ප්‍රාස්වාසයට බැඳීමක් නැහැ. අර මනස සියල්ලම දෘෂ්ටි හිස්සුණාට පස්සේ ස්වභාවික දේවල් පමණක් දැනෙන ස්වභාවය. ඒ ස්වභාවික දේවල් නැති කරන්න බෑනේ. ආස්වාස ප්‍රාස්වාසයේ අපි හිතා ගන්න දෙයක් නෙමෙයි. ඒක නිින්ද ගියත් අපිට ආස්වාස ප්‍රාස්වාස සිද්ධ වෙන්නේ එහි ස්වභාවිකත්වයක් තියෙන නිසා. ඒ කය අපේ කිසිදු චේතනා බලපෑමකින් තොරව සිදු කරගෙන යන ක්‍රියාදාමයක්. ඇස පියහෙලන එක, හදවත ගැහෙන එක, ආස්වාස ප්‍රාස්වාස කරන එක, හෘදයේ සංසරණය වීම, ආහාර ජීර්ණය වීම ආදී කොට ඇති ස්වභාවික සිද්ධාන්ත ටිකක් තියෙනවා. ඊළඟට ඒ ස්වභාවික සිද්ධාන්ත පමණ හිතරුවන්නේ. ඊට පස්සේ මොනවද කියලා මගේ අධ්‍යාත්මය තුළ පුකවන්නේ. මම ඉතින් හුස්ම ගන්නව පමණයි. බලන්න ඔබේ අධ්‍යාත්මයේ තුල කිසිදු ඇලීම් ගැටීම් බැඳීම් නැත්නම් ඔබට දැනෙන දේ තමයි ඔබ හුස්ම ගන්නවා. ඒක අවධානය යොමු කරන්න ඕන දෙයක් නෙමෙයි. ඒකට අවධානය යොමු කළොත් අර වෙන අයගේ කරන යෝග භාවනාවන් වලට යනවා. ඒක අවධානය යොමු කිරීමෙන් ගන්න දෙයක් නෙමෙයි. කිසිදු දෙයකට අවධානයක් නැති නිසා දැනෙන දේ. ඔන්න බුදුදහමේ ආනාපාන සතිය බෙදෙන තැන. අවධානයක් නොමැති නිසා දැනෙන දේ අවධානයකින් ගන්නා වූ දැනෙන දේ නෙමෙයි. ඒ කියන්නේ බොහෝ දෑ තිබියදී ඒව යටපත් කරගෙන ආස්වාස ප්‍රාස්වාස දිහා බලන්නේ. බොහෝ දෑ සියල්ල සමනය වූාට පසුව දැනෙන ස්වභාවිකත්වය. අභ්‍යන්තරයට නොඇලෙන සංඥාව සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥා. ඕකයි සතර සතිපට්ඨාන ප්‍රධාන සිද්ධාන්තය. අනිත්‍ය අනිත්‍ය වශයෙන් දැනගෙන අනිත්‍ය අනිච්චානුපස්සී විහෙරති. චitte චිත්තානුපස්සී විහෙරති. කායේ කායානුපස්සී විහෙරති. වේදනා වේදනානුපස්සී විහෙරති. ඒ දේ එසේමයි. ආයි වෙනස් කිරීමක් නැත. ස්වභාවය වෙනස් කිරීමක් නැත. ස්වභාවය ස්වභාවය ලෙසයි. දැන් අපි බාරගෙන තියෙන ස්වභාවයෙන් ටිකක් ඉර උදේට පායනවා. අපි ඒක බාරගෙන තියෙන කොයි විදියටද? ස්වභාවයක් ලෙස. ඉර මුදුන් වෙනවා ස්වභාවයක් ලෙස. ඉර බැස යනවා ස්වභාවයක් ලෙස. කරවල වෙනවා ස්වභාවයක් ලෙස. රාත්‍රියේ අපි නින්දට යනවා ස්වභාවයක් ලෙස. ඒ ස්වභාවයක් ලෙස ඒ බාරගත් නිසා ඒට අපි සාප කරන්නේ, ඒ අමුතු දෙයක් හැටියට සලකන්නේ, ඒ වේදනාවක් පීඩාවක් හැටියට අරගෙන තියනවද ඔබ මේ ඉර බැස යාම රැවීම? එහෙම අරගෙන නැහනේ. එහෙම ගන්නෙ නෑ. ඒ වගේම තමන්ගේ සිත පිළිබඳව ඒ ඒ ධර්මතාවන් වල ඒ ඒ ස්වභාවය ලෙසම ඒ දේ අතහැරීමෙන් බලන තැන. තමා තුළ මොන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්වභාවය පැවතුනාට නොවැළෙන නිසා ගැටලුවක් නැත. නොවැදෙන නිසා ගැටලුවක් නැත. නොරැදෙන නිසා ගැටලුවක් නැත. ඔබේ සංඥාව තුළ සංඥාව නැමැති මේ කැලෑවේ ඇවිදලා අවසන් නම් සංඥා ලෝකයේ ඇවිදලා ඉවර නම් සංස්කාර ලෝකයේ ඇවිදලා ඉවර නම් රූප නිරෝධයට වේදනා නිරෝධයට සංඥා නිරෝධයට සංකාර නිරෝධයට විඥාන නිරෝධයට පත් වෙලා නම් අභ්‍යන්තරයට කිසිදු නොඇලීමක් නැත්නම් නොඇලීමක් ඇතිනම් තිස්සෙක් තලයේම නොඇලී වාසය කරනවා නම් තුන් කාලේ නොඇලී වාසය කරනවා නම් බලන උවමනාවක් බලන්නට තියෙන උවමනාවක් තමත් ගැනීමට තියෙන උවමනාවක් අතහැරීමට තියෙන උවමනාවක් අතහැරියනම් අතහැරීමට තියෙන උවමනාවක් අතහරින්න ඕන ගැනීමට තියෙන උවමනාවක් යම අතහරින්න ඕන බලන්නේ අතහැරීම හරි අපූර්වයිනේ නේද වෙනස් අතහැරීමට තියෙන උවමනාවක් අතහරින්න ඕන ගැනීමට තියෙන උවමනාවක් අතහරින්න ඕන ඊට පස්සේ මොකද වෙන්නේ අධ්‍යාත්මයට සංඥාවකින් කරත්තේ දක්කන එක නෑ ඒක නතර වෙනවා හිමින් ඒ තත්ත්වය ඔබේ මනස තුළ ඇති කරගන්න ඔබ පුහුණු කරගන්න තමන්ට තිබෙන්නේ හරියටම ධර්මානු ධම්ම ප්‍රතිපatti කියන එහෙම නැත්නම් ධර්මානුගත කර ගැනීමයි ඔබේ මනස. දුවරයෙක් දැකපු ඒ දර්ශනයේ ස්වභාවයට ඔබේ මනස ඔබේ නුවණ හැඩගස්වනවා. තේරුණාද? අපි පොඩි කාලේ මෙහෙමනේ ගුරුවරයා ආයන්න ලියන විදියට කොම්බුවක් ලියලා මෙහෙම කළා ආයන්න අපි මෙහෙම ලියනවා. ඒක තමයි අනුගත වීම. දැක්කනේ? ඒ වගේම බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරලා තියෙනවා, කල්යාණ මිත්‍රත්ව ධර්මයේ දේශනා කරනවා. ඒකට අනුගත කියලා ගැනීම. ඒ විදියට ආයන්න ලියනකොට මුලින් ඇදේට ලියන්න. හරියට ලියුවේ නැහැ නේද? ඇදේට ලියන්න. ඒක පොඩි පොඩි අඩුපාඩුකම් තියෙනවා. ඉතින් තව තව අහලා ඒක හරියට ලස්සනට ලස්සන අකුරක් බවට පත් කරගන්නවා. ඊට පස්සේ ඒ ඇත්තත් ඊට පස්සේ ගුරුවරු බවට පත් වෙලා අනිත් අයටත් අයන්න ලියන්න උගන්වන්නවද නැද්ද? උගන්වනවා. එහෙම ඉගෙන ගත්තයි නේද? එහෙම උගන්වන්නත් ආයි කවදකාරේ ආන්න හරිය. මෙන්න මේකයි අනුගත කර ගැනීමේ ක්‍රමය. දැන් ධර්මයෙන් පැහැදිලි කරලා දෙන විදියට තමන් අනුගත කරගන්න. දැන් බලන්න මේ අනුගත කර ගැනීමට හොඳ දැක්මක් ඕන, හොඳ සිහියක් ඕන, ද කල්පනා ශක්තියක් ඕන. මනා කල්පනා ශක්තියෙන් තමයි ලස්සනට ඒ අනුගත කරගන්න. ඒවනම් බුදුරජාණන් වහන්සේ ගත් මග, ගත් දර්ශනය, ගත් ඒ ස්වභාවය, තවත්වා ගත්තේ මානසික ස්වභාවය අපි මනාකොට අප තුළ ජීවමාන කර ගැනීමයි මේ ධර්මයෙන් අපි කරන්න ඕනේ. මම දැනුම දෙන කෙනෙක් නෙමෙයි. මම හරි කැමති කුඩා දැනුමකින් ප්‍රායෝගික වෙන අයට. දැනුම දෙන්න බැරි කමක් නැහැ. මම දැනුම හොඳට දීලා තියෙනවා අනිත් අයට ධර්මයේ පිළිබඳව. මටම අප්‍රියයි මම කරන වැඩේ පිළිබඳව. ඒ කියන්නේ මට දේශකයෙක් වෙන්න අවශ්‍ය නැහැ නේ. එහෙම දේශකයෙක් වෙන්න අවශ්‍ය නැහැ. ප්‍රායෝගිකත්වයක් ඇති වෙන්න ඕන. බොහොම නිහඬව ඔබ තුල අවබෝධය කරගන්න ඕන. පිපාසයක් ඇති වෙච්ච මිනිස්සෙකුට ජලය පිළිබඳව තියෙන විද්‍යාත්මක න්‍යායන් සිද්ධාන්තයන් උගන්වමින් තේරුමක් නැහැ. එයට අවශ්‍ය කරන්නේ ජලය වීදුරුවා. හැබැයි ඔබත් මේ ජලය අපි හොඳින් පානය කරනවා. ඒක අපි බොහෝ ප්‍රතිලාභ ලැබමින් ජීවත් වෙනවා. හැබැයි ඔබවත් දන්නේ නැතුව ඉතින් තාම ජලය තුල මේ අඩංගු දේවල් සහ එහි තියෙන ගැඹුරු විද්‍යාත්මක න්‍යාය සිද්ධාන්ත. හැබැයි අපි වැඩි කෙරෙනවද නැද්ද? වතුර විසීම නිසා ඇති වෙන පිපාසය නිවීම කියන එක සිද්ධ වෙනවා. හැබැයි අපි දන්නේ නැහැ. ඒ සුවය, ඒ ගුණය ලැබනවා නම් ඒක තමයි ප්‍රධාන කාරණය. මේ දේ තේරුම් ගන්න වීරිය අවශ්‍යයි. මේ දේ තේරුම් ගන්න ශ්‍රද්ධාව අවශ්‍යයි. මේ දේ තේරුම් ගන්න සතිය අවශ්‍යයි. මේ දේ තේරුම් ගන්න අපිට ප්‍රඥාව නොවන අවශ්‍යයි. ඉන්ද්‍රිය ධර්ම අවශ්‍යයි. සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම අවශ්‍යයි. සතර සතිපට්ඨානේ අවශ්‍යයි. පටිච්ච සමුප්පාදේ අවශ්‍යයි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ අවශ්‍යයි. හැබැයි මේ කතා කරන ඕනම වචනයක් ඇතුළත ඒ සියල්ල තියෙනවා. අනිත්‍ය දුක්ඛය අනාත්මයි කිව්වත් එතන පටිච්ච සමුප්පාදේ තියෙනවා, ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙනවා. ඒකයි අපි බුදුන්වත් වෙනකොට තේරුම් ගන්න බැරි වෙලා තියෙන්නේ. ත්‍රිලක්ෂණය ගැන කතා කරලා, චතුරාර්ය සත්‍ය ගැන කතා කරලා, ওই කුමන ධර්මයක් ගැන කතා කරලා අනිත් ධර්මතා එතෙන්ට සම්බන්ධ වෙලා තමයි ඒක පුබුදින්නේ. රහතන් වහන්සේ කෙනෙක් ආර්ය ශ්‍රාවකේ භාවිතා කරන්නේ අභාවිතා ධම්මා. එහෙම කොහොත් නැහැ. ආර්ය ශ්‍රාවකේ නිතරම වැඩ ඉන්නේ ප්‍රගුණ කරන්නේ අනිත්‍යතාවය. හැබැයි ඔබ දැනගෙන ඉන්න අනිත්‍යතාවය, බොහෝ දෙනා දන්න අනිත්‍යතාවය නෙමෙයි අපේ පින්වතුන් දන්න පිරිස ඉන්නෝ. අනිත්‍යතාවයේ වැඩ ඉන්නේ. මොකද අනිත්‍යතාවය කියන්නේ? කැඩෙනවා, බිඳෙනවා, මැරෙනවා, අපි ජරාවටපත් වෙනවා, කුණු වෙනවා, ඒවට කියන්නේ අර වය ධම්මා සංඛාරා. අනිත්‍යතාවය කියන්නේ වෙනම එකක්. මෙන්න මේ අනිත්‍යතාවය කියන දේ ලෝකේ තේරුම් ගන්න ඕනම කාරණා. සරලවව භාෂාවේ තියෙන විදියට හරි ඒක තේරුම් ගත්තනම් හරි. නিত্য අනිත්‍ය, නিত্য අනිත්‍ය, ධනාත්මක ඍණාත්මක වචන දෙක, නিত্য අනිත්‍ය. නিত্য යන ස්වરૂපය කවරක්ද? අපි කඩේකට ගිහිල්ලා භාණ්ඩයක් මුදලකට ගත්තාම මොකද්ද අපි ඒකෙන් කරගන්නේ? ඒක මගේ කියලා නিত্য කරගන්නවා. අපි ඉඩමක් ගත්තාම ඒක මගේ කියලා නিত্য කරගන්නවා. වාහනයක් ගත්තාම ඒක මගේ කියලා නিত্য කරගන්නවා. මහත්යෙක් එහෙමත් එහෙම නিত্য කරගත්තද නැද්ද? නিত্য කරගත්ත මේ මහත්තයා මගේ අද ඉඳලා. ඊළඟ නෝන කෙනෙක් නিত্য කරගත්තද නැද්ද මහතුරු? අද ඉඳලා මේ නෝන මගේ කියලා නিত্য කරගත්තා. මේ පිඟාන මගේ නিত্য කරගත්තා. මහතුරුන්ට ගෙදර වෙනම බොන කෝප්ප එහෙමත් තියෙනවනේ. නিত্য කළා මේ කෝප්පෙ මම තේබන කෝප්පේ, මේක මගේ නিত্য, මං වාඩි වෙන පුටුව, ඒක තමයි නিত্য. ඒ විදියටම අධ්‍යාත්මය තුළ සංඥා, සංකල්ප, දෘෂ්ටි නিত্য වෙනවද නැද්ද? නিত্য වෙනවා. මේ දෙයියෝ අපි මැව්වේ, මේ දෙයියෝ, මේ මොකක් හරි දෙවියෙක්ගේ නමක් දාමුකෝනේ, අපි මෙව්වේ ඩබුන් ඩබුන් දෙයියා. ඊළඟට අනිත් අය කියනවා අපි මෙව්වේ බබුන් බබුන් දෙයියා. නේද? අපි මෙව්වේ බ්‍රහ්මන්, අපි මෙව්වේ මෙයා, අපි මෙව්වේ මෙයා කියලා එක එක්කෙනාට නිත්‍යයක් දාන. දෙයියවත් දන්නේ නැහැ එහෙම දෙයියෙක් ඉන්නවද කියලා. මොකද නැති දෙයියෙක් නමක් දාලා තියෙන්නේ. නিত্য කරගෙන මෙය මෙසේ නොවේ. මේක මගේ, මේක අන් අයගේ. මේ දෘශ්‍ය මායාව ඉපදිලා මැරෙනකන් ඉන්න බරුව දඟලන දඟලිල්ල. පේනවා නේද මේ ලංකාවේ හැටි? ඉපදිලා මැරෙනකන් ඉන්න බරුව දඟලන දඟලිල්ල පේන්නේ නැද්ද ප්‍රවෘත්ති බැලුවා? එක පාලකේ කාමුදුරු ටික එකතු වෙලා ගහලා බන්නන පන්නල ඊළඟ පාලකයටත් එදා ඉඳලා පත් වෙච්ච දවසේ ඉඳලා ආයෙක ගානවා. මං අහන්නේ කවුද හොඳ? එක්ක කොඩි ඇදයි, එක්ක නම වැරදි, එක්ක අරක වැරදි, එක්ක මූණ වහලා යන එක වැරදි, එක්ක ඇරලා යන එක වැරදි. එහෙමත් බැරි නම් ඔය මොකක් හරි සංගීත සම්දර්ශනයක මොකක් හරි ඇඳුමක් වීසි කරන එකක් හරි පස්සේ අදාගෙන ලොකු ගැටලුවක් ඇති කර ගන්නවා. අර මොකද මේ? උපන් ඉපදිලා මැරෙනකම වැඩක් නෑනේ. දැන් වෙන රටවල් වල මිනිස්සුන්ට සීතලෙන් උෂ්ණෙන් ප්‍රශ්න තියෙනවා. ඒගොල්ලෝ ඒ සීතලත් එක්ක පොරබදින්න ඇඳුම් ගන්න ඕන, උදුන් හදා ගන්න ඕන, සපත්තු ගන්න ඕන. ඒකත් එක්කම නිතරම පොරබදමින් ජීවත් වෙන්න ඕන. ප්‍රශ්නනේ, ප්‍රශ්නයක් තියෙනවා, ඔරොත්තු දෙන්න මොනවා හරි තියෙනවා. වෙන රණ්ඩුවක් ඇති කරගන්න වෙලාවක් නැහැ. අපේ මිනිස්සුන්ට ප්‍රශ්නෙත් නැහැ, සීතලක් නැහැ, කන බොනට උපුතේ මොකවත් නැහැ. මොකක් හරි වලියක්. එක්කෙනෙක්වත් කන්ට්‍රෝල් නැහැ. සාමකාමීව දෙයක් කියන්නේ, සාමකාමීව හුම්කම් දෙන්නේ මේ දෙපාර්ශ්වෙම එහෙමයි. මේ එකම කට්ටියනේ ඉන්නේ. බුද්ධාගමෙන් අපි බොරු කියන්න එපා එපා එපා කිය බොරුව කියන්නේ මෙන්න මේකයි කියලා ඉගෙනුවා. අපේ මිනිස්සුන්ට ඉගෙනුවේ නැහැ ඇත්ත කියන්නේ මෙන්න මේකයි, සත්‍ය කියන්නේ මෙයයි කියලා ඉගෙනුවේ නැහැ. මොකද කියන්නේ? බොරුව කියන්නේ මෙන්න මේයි කියලා. ඉතින් මිනිස්සුන්ගේ සංඥාවේ වැඩ කරන්නේ බොරුව විතරයි. ඒ නිසා මිනිස්සු බොරු කියනවා. ඒකයි වැඩේ. දැන් ඔය බොරු කියන්නේ එපයි කියලා එහෙම නීතියකුත් නැති මුකුත් නැති රටවල් වල මිනිස්සු බොරු කියන්නේ නැහැලු. අනිත් එක අහනවලු අය අපි බොරු කියන්නේ කියලා. මොකටද? ඒ කියන්නේ ප්‍රබුද්ධ වෙන්න ඕන, මනස බොහොම දාර්ශනික වෙන්න ඕන. ඒ සියල්ලම මේ උපදින්නේ කල්පනා කිරීමේ, සම්මර්ෂණය කිරීමේ, නුවණ සමග අවදිය සමග. සිහියෙන් අවදියෙන් සිටින්න. මොනවා හරි දෙයක් පිළිබඳව නෙමෙයි, සියල්ල පිළිබඳව. බාහිර අභ්‍යන්තරික සියල්ල පිළිබඳව අවදීන් සිටිනවා. යමක් අරගෙන අවදීන් සිටින්න කිව්වොත් මේ අරමුණේ බැඳිලා ඉන්නේ ඒ සිහිය. යමක් අරගෙන අවදීන් ඉන්නව නෙමෙයි. දැන් අපි කිව්වොත් එහම බත ලිපේ තියලා බත ගැන සිහියෙන් ඉන්න පොඩක් දුවේ පුතේ කිව්වොත් එහෙම, එයා බත ගැන සිහියෙන් ඉන්නේ. එන්න එහෙම නැත්තම් ගේට්ටුව ගැන සිහින් ඉන්න කිව්වොත් එයා ගේට්ටුව ගැන, බෙල් එක ගැන සිහින් ඉන්න, ෆෝන් එක ගැන සිහින් ඉන්න කිව්වොත් එයා කෝල් එකක් එනකම් ෆෝන් එක ගැන සිහින් ඉන්නේ. මේක එහෙම නෙමෙයි. සියල්ල පිළිබඳව තමන්ගේ සිතුම්, පැතුම්, හැඟුම්, දැනුම්, ඇසීම්, දැකීම් මේ හැම දෙයක් එක්කම අවදීන් සිටිනවා. අවදීන් ඉඳලා ධර්මානුකූලව ඒ අවදිය සමග ධර්මානුකූලව පුබුදින ස්වභාවය තමා තුළ නිර්මාණය කරගන්න. ගොවියෙක් මනාකොට ගොවිතැනක් සෑදීම සඳහා මුලින්ම සිද්ධ කරන දෙයක් තමයි පස බුරුල් කිරීම. එහෙම දෙයක් කරනවද නැද්ද? පස බුරුල් කරන්න ඕන. නැත්තම් ඝන පසේ පැලේ වැඩින්නේ. ඒ වගේ ඔබේ සිතත් බුරුල් කරන්නම වෙනවා. පස බුරුල් කරන්න වෙන ඔබේ මනසෙ මේ දෘෂ්ටි සංකල්ප බුරුල් කරන්නම වෙනවා. ඒ බුරුල් ගති නැති අය තමයි මෘදු අනතිමානී ගති නැද බලන්න. හරිම මේ ලංකාවේ ඕනම ආගමක් ගත්ත කට්ටියක බලන්න හරිම ඒකේ මොකද්ද මන් දන්නේ එකට කියන්නේ ඝන ගතියක්. මේ දරුණු ගතියක් තියෙනවා. දැන් බෞද්ධය බෞද්ධකම හරි දරුණු විදියට ගන්නවා. තේරෙනවනේ? ඊට පස්සේ කතෝලික කෙනා කතෝලිකකම හරි දරුණු විදියට ගන්නවා. මුස්ලිම්කම හරි දරුණු විදියට ඝන විදියට එක ගන්නවා. ජනතාව හරි දරුණුයි හරි ඝනයි. පොලිසිය හරි තරුණුයි හරි ඝනයි. හමුදාව හරි දරුණුයි හරි ඝනයි. එහෙම දාලා ඊළඟට ඒගොල්ලන්ගේ පාර්ශවය පෙන්නුම් කරන්න සත්තුන්ගේ තමයි කොඩිය දාගන්නේ. දැන් වෙන රටවල තියෙන තරු පාටවල් ඉරි අපි තාම ඉන්නේ සත්තු දාගෙන. එහෙන් කොටි දාගන්නවා. අපි සිංහය දාගන්නවා. හරියට කොටිලේ මෙහෙ සිංහලේ. තාම සත්තුන්ගේ ගනේ ඉන්නේ අපි. දැන් බලන්න ඇමරිකාවේ කොඩිය දිහා බලන්න. ඔස්ට්‍රේලියාව කොඩිය දිහා බලන්න, එංගලන්තේ කොඩිය දිහා බලන්න. මේ මිනිස්සු ලස්සන වර්ණ යොදලා තියෙන්නේ, සංකේත යොදලා තියෙන්නේ. අහස ජය ගන්න මිනිස්සු, ලෝකේ ජය ගන්න මිනිස්සු, තරු තියෙන්නේ. තාම අපිට විශ්වාසය කියන්න බෑ. තාම අපි පරිණාමය වෙමි සත්තුන්ගේ ධනේ ඉන්නේ. හරි දරුණු, හරි ඝනයි. එක පාර්ශවයක්වත් සුහදශීලීව අහුම්කම් දෙන ස්වභාවය නෑ. ඒවයින් ඇති වෙන්නේ ඒගොල්ලෝ හිතනවා ඒ රළු ගතියෙන් හැමෝම හිතනවා අපේ රළු ගතියෙන් අපිට දිනන්න පුළුවන්, අපේ රළු ගතියෙන් අපිට දිනන්න පුළුවන් කියලා හැමෝම හිතුවට අවසාන වෙන්නේ මොකන්ද? ඒ රළු ගතිය නිසා ඒ ඇත්තෝම ඒකෙන් පීඩාව විඳිනවා. ඒ කියන්නේ අපිට ඕන මොනව නැතත් Tamanne අපේ රළු ගතිය ජයග්‍රහණය කරවන්න ඕන කියලා හිතේ. සබුදුරජාණන් වහන්සේ පෙන්න මෘදු බව, අනතිමානී බව, ධර්මානුකූලව ප්‍රශ්න විසඳ ගැනීම කියන කාරණය නෑ. ප්‍රශ්න වැඩි කර ගන්න ආකාරයට තමයි මිනිස්සුන්ට ප්‍රශ්න විසඳන්නේ හැම පැත්තක්ම. මොකද එක්කෙනෙකුට එක්කෙනෙක් යටත් නෑ. යටත් වීම කියන්නේ ඒගොල්ලන්ගේ ආත්මය නැතිවීමකට වඩා පරපතල දෙයක් හැටියට සලකන. ඒ කියන්නේ ඒක තමයි මිනිස්යාගේ ඝනත්වයේ තියෙන, මමත්වයේ තියෙන දුර්වලතාවය. දහමක් බිඳුවක්වත් මිනිස්සුන්ගේ ජීවිතවලට ඇතුල් වෙලා නැහැ. ධර්මයේ සැනසීම පොඩ්ඩක්වත් ලබන්නේ නැහැ. දැන් ওই දාන ගෙවල් කියලා කරනවා. මං අහන්නේ ඒවයි දානද වෙන්නේ? දාන නෙමෙයි. මගුල් ගෙවල් කියලා කරනවා. මගුල් ගෙවල්ද වෙන්නේ? නැහැ. පිරිත් ගෙවල් කරනවා. පිරිත්ද වෙන්නේ එතන? නැහැ. එහෙම දෙයක් නෙමෙයි එතන වෙන්නේ. මොකද්ද මිනිස්සු මවාගත්ත දෙයක් කරනවා. පූජාවල් කියලා තියනවා ගිහිල්ලා දේව පූජාවල් හරි මොනවා හරි පූජාවල්ද වෙන්නේ. දෙයයන්ට පූජවට්ටියක් තියෙනවා නම් සුවඳ ගන්න ඉතාලම සුපිරිසුදු පළතුරු සුවඳවත් දෙයක් අරගෙන ගිහිල්ලා තියන්න ඕන. අඩුවටම තියෙන පුස් ජූල් ගෙඩියක් අරන් ගිහින් තිබ්බට ඕක වැඩක් වෙන්නේ නැහැ. ඒ දෙයක් එතන කෙරෙනවා නම් ඒකේ ඒ විදිහට කෙරෙන්න ඕන. ඒ නිසා පරමාර්ථයට හරයට ගොඩාක් මෙහායි ආටෝපය සහ සැරසිල්ල පමණයි තාම අපට තියෙන්නේ. ඒ නිසා මේ සමාජයේ සැරසිල්ලෙන් ඇතුළට පරමාර්ථයට එන්න ඕන. මේ ඔක්කොටම වඩා හපංකම තියෙන්නේ නොදන්න ධර්මය, අවබෝධය නැති කරුණු, ප්‍රත්‍යක්ෂ වූ දෙයක් හැටියටම දැක්කා වගේ බණ කියන අපේ හාමුදුරුවරු මෙයා දැක්කහම හරි පුදුම හිතෙනවා. මේ යෝධයා මේක දැක්කා වගේ කියන හැටි ලැජ්ජ නැතුව ඈ ඒකාන්ත කළා කියනවා, හරියටම කියනවා. නියම අර පච ගහන කපුවේ මවුල් කපුවේ ඈ මිනියට ලාභේ තියෙන, මිනියට ජොබ් එක තියෙන, ගාස්තු හම්බෙන්නේ කසාදයක් පට්ටල් කළාම. මිනියා මේ කසාදයක් පට්ටල් කරන්න අර වාහන බෝගර් කාර්යයක් වගේ මලමාලිය ගැන පච කියනවා මලමාලයට. මලමාලිය ගැන පච කියනවා මලමාලිට. එහෙමනේ කාර් එකක් පට්ටල් කරන්න වාහන බෝගර් කාර්යයත් ඒකයි කරන්නේ. අරගත් කරන්නේ ඒකයි. එහෙම වැඩන්නේ. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාම ප්‍රත්‍යක්ෂ ගමනක් යන්න ඕන. දැනුම අවශ්‍ය නැහැ. හඬ ලොකුවට ඕනේ නැහැ. මේ ධර්මයේ පුළුවන් තරම් අපිට දකින්න පුළුවන්කම තියෙන නිහඬව සංසුන්ව ප්‍රායෝගික කිරීමේ. මම ධර්මයේ තේරුම් කරගන්නේ නිහඬව. ගොඩාක් පිරිසක් එක්ක නෙමෙයි, බොහොම තනිවේ නිහඬ තනිමනසදෙ සක්මන් කරමින්, විදර්ශනා වඩමින්, ධර්මයේ ශ්‍රවණය කරමින්, ඒ ධර්මයට අනුව තමන්ගේ අධ්‍යාත්මයේ නුවණ හැඩගස්වා ගනිමින් එතෙන්ට එනවා. අවබෝධයට පත් වුණාට පස්සේ අපි හරි සැහැල්ලුවකින් මේක දේශනා කළා. අවබෝධ කරගෙන යන්න උත්සාහ කරන කාලයේදී නම් ඒක ලේසි පහසු දෙයක් නෙමෙයි, ගොඩාක් කැපවීම කරන්න වෙනවා. කොයි ශේත්‍රෙත් එකයිනේ නේද? වෛද්‍යවරයෙක් වෙන්න උනත් නේද, උනාට පස්සේ ඒක පහසුවෙන් නලාව තියලා බෙඩ් ටික දුන්නොත් වෛද්‍යවරයෙක් වෙන්න හරි අමාරුයි. ගුරුවරේ පහසෙන් ගන්නවට ඉගෙන ගන්න කාලයේදී කැපවීමක් කරන්න වෙනවා. දැන් තේරෙනව නේද, අපි මේ වචන වලින් ඉගෙන ගන්නවයි කියනවට වැඩි අන්දමකින් ඉගෙන ගත යුතු දහමක් කියලා දැන් තේරෙනවද? වචන වලින්, සිද්ධාන්ත වලින්, කරුණ වලින් ඉගෙන ගන්නවයි කියනකට වඩා එහා ඉගෙනවීමක් මේ ලෝකෝත්තර ධර්මයේ ඉගෙනවීම. ඔබ මේක වචන වලට පුරවලා ගන්න හැදුවොත් ඔබ අපහසුතාවයටපත් වෙනවා. මම මේක ඔබට වචන වලට පුරවලා දෙන්න උත්සාහ කළොත් මං අපහසුතාවයටපත් වෙනවා. ඒකට හේතුව ධර්මය ලෝකෝත්තරයි. ඒ කියන්නේ ලෝකයෙන් එතරයි. ලෝකය කියන්නේ මොනවද? මේ වචන. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සංකල්ප, සිතුවිලි මේ ඔක්කොම ලෝකය. ලෝකෝත්තරය කියන්නේ ඒට සාපේක්ෂිත නොවූ වෙන් වූ තත්ත්වයක්. එවන් වූ තත්ත්වයක් ලබා දෙන්නේ ඉංගියේ යම් කිසි රිද්මයකින් රටාවකින් ඔබ ඒක තේරුම් ගන්න ඕනේ. එහෙම නැතුව ඒක හොයා ගන්න පුළුවන් කමක් නැහැ. ධර්මයට ශ්‍රද්ධාව වැඩෙන්න ඕන. ධර්මයේ කෙරෙහි ප්‍රේමය ආදරය කියන එක වැඩෙන්න ඕන. ශ්‍රද්ධාව කියන වචනේ අතර පාවිච්චි කළාට ඔබට ආදරය කියන වචනේ පාවිච්චි කරන්නත් පුළුවන්. ධර්මයට ආදරයක් ඇති වෙන්න ඕන. කරුණාවක් ඇති වෙන්න ඕන. ඒකෝ ධර්මයට කරුණාවක් ඇති වෙන්නේ ධර්මයේ ගැන දැනගන්න තරමටද නැද්ද? ධර්මයේ ගැන දැනගන්න තරමට පුජ්‍යලේකට ආදරයක් ඇති වෙන්නේ තමන්ට ඒ තත්වයෙන් තියෙන ඒ පරිසරයෙන් තියෙන තමන් කැමති කරන්නා වූ වටපිටාවත් එක්ක තියෙන ඒ කැමැත්තත් එක්ක. ඒ වගේ ශ්‍රද්ධාව කියන කාරණය ඒ ආකාරයෙන් ඇති වෙන්න ඕන. වචනයෙන් ඉගෙන ගන්න පුළුවන් තරම් දුර වචනයෙන් ඇවිල්ලා අවසාන හරියේදී අපි වචනයත් අතහැරලා වචනයෙන් එහාට ඉගෙන ගැනීමක් ප්‍රකට කිරීමක් ප්‍රගුණ කිරීමක් කරලා මේ සියලු වචනවලින් නිදහස්ව අවසාන දෘෂ්ටිය අතහැරලා තමන් නිරෝධ සංඥාවට චේතෝ විමුක්තියට පත් වෙනවා. නම් මේක තේරුම් ගන්නයි තියෙන්නේ, අවබෝධ කරගන්නයි තියෙන්නේ. මේක නුවණ හසුරුවා තේරුම් ගන්නව ඇරෙන්නේ චේතෝ විමුක්තියට පත් වෙච්ච කෙනෙක්ගේ මැරිච්ච කෙනෙක්ගේ ඇට ගැටු ගැලක් අරගෙන තියාගෙන වැන්දයි කියලා අවබෝධ වෙන්නේ නෑ. එහෙම කියලත් නෑ. මේක තේරුම් ගන්නයි කියලා තමයි කියලා තියෙන්නේ. එහෙම නැතුව ඇට ගැටු අරන් ගිහලා වන්දනා කරන්න කියලා නෑ. මේක තේරුම් ගැනීමම තමයි නියම වන්දනාව. ඊට පස්සේ ඒවට ගරු බොහොමන් කිරීම බොහොම විද්‍යාත්මකව අවබෝධයෙන් කරගීමට හැකියාව ලැබෙනවා. නැත්තම් අවිද්‍යාත්මකව. ඒය පුරුදු වෙලා තියෙන්නේ අර වචී පරම தත්ත්වේ ඉන්න නිසා මේක හා ආ මේක එපා. ආ ඔය හැමදෙරෝ ඒ කිව්වේ මේක හොඳ නෑ. ආ මේක ඒක කරන්න එපා. මේක හොඳයි. ආ මේක කරන්න කිව්වා. ඒ කියන්නේ සත්තු වගේ. ඒ කියන්නේ චක් කිව්වා හා මේ කිව්ව යන්න. දැන් දඩබඩ ගාලා යනවා. ඕ කිව්වන් ඕ නතර වෙනවා. මනෝහරි වචනයක් කියව ගමන් ඔකට කලබල වෙනවා. ඇයි ඒ? හේතුව. අර තිරිසන් මානසිකත්වය. හ හොඳ කිව්ව ගමන් ආ හොඳයි හොඳයි ආ මට හොඳ කියනවා. බැන්න ගමන් ආ මේ මට බන්න මට බයිනවා. ඇයි මේ වචන තුල එච්චර කම්පන වෙන්නේ? අඩු බුද්ධියක් තුලනේ. අර තිරිසන් සතර තියෙන හුදු අධ්‍යාපනයේ කියන පුහුණු කිරීම කියන එක පමණයි. කවුරු හරි කරත්තර නැගලා චක්කියපු ගම යනවා. අලි භාෂාව දැනගෙන චක්කියපු ගම යනවා. එයා දන්නේ අය මොකක්ද කියලා වැදගත් නැහැ. යට අයිතිකාරයද නැද්ද වැදගත් නැහැ. චක්කියුව දැන් මං ගියා. ඉන්නවයි කිව්වොත් ඉන්නව නෑ කිව්වොත් නෑ. මේක මෙහෙම කළොත් මෙහෙම හරියනවයි කිව්වා. දෙනවයි කිව්වොත් දෙයි. නොදෙනවයි කිව්වොත් නොදෙයි. හරි විශ්වාස. දෙයක් පිළිබඳව පුළුල්ව සංවේදීව සංකල්පනා කරන ගුණය නෑ. තේරෙනවනේ? ඒ නිසා අපේ අයගේ තියෙන ඒ බුද්ධිමේ ස්වභාවයේ දුර්වලතාවය නිසා අපි දැකලා තියෙනවා අපේ හාමුදුරුන්ට යම් යම් ඇමදවරු යම් යම් වැරදි සිද්ධීන් කරලා ඒ ඇත්තම කරලා ඒ ඇත්තම කියනවද නැද්ද පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න කියලා. මේ අතට අහුවෙලා මේ අතේ දියාගෙන දැන් මෙහෙම මේක දියාගෙන ආ බලන්න ඔප්පු කරන්න මං රිමෝට් එක අතේ තියන් ඉන්නවා කියන අපේ හාමුදුරුවෝ ඔප්පු කරන්න ලේකම ගේනවා ගේනවා තර්ක කරනවා කරනවා අනේ පව් රිමෝට් එක අතේ තියාගෙන කියන ඔප්පු කරන්න මං රිමෝට් එක අතේ තියන් ඉන්නේ කියලා ඔප්පු කරන්න දැන් කට්ටිය ඔප්පු කරන්න බලන්න තනකොළ කපන්න ගියේ මිනිහා වගේ මම මම කැලා කැපුවා කියලා ඔප්පු කරන්න එක ගහක් කැපුවා කියලා ඔප්පු කරන්න එක ඩොලර් එකක් තියනවා කියලා ඔප්පු කරන්න බැංකුවක නේද මන් දන්නේ මොන වෙලා තියනවද කියන්නේ. ඉතින් ඒ කිසි තේරුමක් නැහැ. එකම විසඳුම තමයි බුද්ධිමත්තයි ඥානවන්තයි හිමින් හිමින් ඉතරේ මේ ඔය ග්‍රීන් කාඩ් එකක් හරි දාගෙන කොයි කොයි හරි වීසා එකක් අරගෙන යන්න දින රටකට ගිහිල්ලා පාඩුවේ ඉන්න එක. මම ඒ රටේ ඉන්න ගියාම ඒ ඕස්ට්‍රේලියාවේ ඉන්න මහතුරුන් කිව්වා ඕගොල්ලෝ නේන එක සාධාරණයි කියලා. ඔය මේ රටට එන්නේ නැති එක සාධාරණයි මෙහිම ඉන්න එක සාධාරණයි. හොඳයි. ඒක ඕගොල්ලන්ට හරි පාඩුවේ ජීවිතයක් ගත කරන්න පුළුවන්. ගෙවල් භාවනා මධ්‍යස්ථාන වගේ. පලාතට බාව ගියාම භාවනා මධ්‍යස්ථාන වගේ කිසි ගැටලු නැහැ. පාඩුව සංසම බොහොම නිදහසේ ඉන්න පුළුවන්. කොච්චර හොඳද? පාලකයාගෙන් පාලකයාට රට වෙනස් වෙයි කියලා බය වෙන්න ඕනේ. අනීතියක් අවඩක් වෙලා එකපාරට සිටුේෂන් වෙනස් වෙයි කියලා බයක් නැහැ. මොකද ඒ රටේ රටවල් පාලනය වෙන්නේ දේශපාලකයන්ගෙන් නෙමෙයි ප්‍රතිපත්ති වලින්. අපේ රට පාලනය වෙන්නේ ප්‍රතිපත්ති වලින්ද? දේශපාලුවන්ගෙන් බලේ පාලකයා ආපු ගමන් අධ්‍යක්ෂකත්ව වෙනස් කරනවා, කොමසාරි සුත් වෙනස් කරනවා, අනිත් පැත්ත ගහනවා, කන පිට ගහලා ටයිම් ටේබල් වෙනස් කරලා ඔක්කොම වෙනස් කරනවා. ගුවන් විදුලියක බව ටයිම් ටේබල් එක බව වෙනස් වෙනවා. පාලකයා වුණා ඉස්සෙල්ලම කරන්නේ මාධ්‍යන් ටිකට පැනන මාධ්‍යන් ටික සුද්ධ කරනවා. කණින් ඇදලා එළියට දානවා. තමන්න ගහපු කට්ටිය ඔක්කොම ටික. ඒ නිසා මේකේ අර සින්දුවක් කියන එකේ ඒ කතාවක් තියෙනවා. මේ රටේ මිනිස්සු තනිකර පිස්සු තමයි ඇත්ත වශයෙන්ම මේගොල්ලෝ තියලා තියෙන්නේ කියලා. ඒකට හේතුවක් තියෙනවා. මේ රටේ මිනිස්සුන්ගේ නිමී වරද අපි ජන විඥානය උසස් කරගත්තේ නෑ. ඒකයි කල්පනා ශක්තිය සංවේදීත්වේ පුජලෙ දියුණුනේ නැ කනට බන කිව්වා. කනේම ඒව එහෙම රැඳුණා. එහෙම නෙමෙයි මනුස්සයන්ගේ ආත්මයට බන කියන්න ඕන. ඒ කියන්නේ මේ කනෙන් ඇහෙන්න නෙමෙයි මේ ඇඟින් දැනෙන්න බන කියන්න ඕන. ඇඟට දැනෙන්න. නේද? දැන් උපදේශයක් වුණත් එහෙමයි. ඒ කාලේ ඉඳලා මේ විද්වතුන් දීලා තියෙන්නේ කනට ඇහෙන්න නෙමෙයි බන. ඇඟට දැනෙන්න. මම උත්සාහ කරන එහෙම කෙනෙකුට ඇඟට දැනෙන්න. මට කමන්නේ දැන් ඒ අය කියන මම මේ වෙනස ඇති වුණා මගේ මනසේ මම දන්නේ මොකද්ද වුනේ කියලා. ඒ කියන්නේ අර කනට මුකුත් කියලා නැහැ. ඇඟට දැනීම නිසා අධ්‍යාත්මය තුළින්ම තමයි තියෙනවා. ඒක කනහරා තමයි ඇඟට දැනෙන්නේ. නමුත් ඒක කනේ රැඳෙන වචනයක් නොවේ. විමුක්තිය සොයා යෑම දෘෂ්ටියක් වුණොත් ඔබ ඒකත් අත්හරින්න වෙනවා. භාවනා කිරීම දෘෂ්ටියක් වුණොත් ඔබ ඒකත් අත්හරින්න වෙනවා. එතකොට අපි ඉන්න ඕන කොහේද? ඉන්න තැනක් හොයන්නත් එපා. ඉන්න තැනක් තියෙනවයි කියලා හිතන්නත් එපා. මට ඇත්තටම ඉන්න ඕන නිදහසේ. කොයි වගේද? අහසේ පාවෙමි. අහසපා විවේද ඉන්නේ එහෙම නැත්තම් අර ගස් වගේ මුල් ඇදගෙන බැහැගෙනද ඉන්නේ? මේ අධ්‍යාත්මයට පංච උපාදාන ස්කන්ධයට මුල් ඇදලා අර පොළොවට බහිනවා වගේ ගස් වගේ මෙහෙම අල්ලගෙනද ඉන්නේ? එහෙම නැත්තම් අහසපා විවේද ඉන්නේ ගහක් වගේ මුල් ඇදලා ඉන්නවා නම් ඔබ එතනින් අත්හැරලා අහස පාවෙන මට්ටමට වෙන අර සිඳලු. මේ මුල් ඇදගත්තු ස්වභාවයෙන් එයා නිදහස් වෙනවා. අරහත් ගුණය ඒ කියන්නේ ඒක ඇතුලේ මොනවත් දෘෂ්ටියක් අල්ලගත්ත දෙයක් හොයන්න නැහැ. දැන් ඉතින් මේක සක්කාය දිට්ඨියෙන් යුක්ත කෙනාට අතහරින්න මුලින් බයයි. මොකද හේතුව මට මොකුත් නැති වෙනවා කියලා. හිතාගෙන ඇති අල්ලගෙන හිටියාම හම්බ වෙයි කියලා. අල්ලගෙන හිටියත් මේව හම්බ වෙන්නේ නැහැ. අයිතියක් නැති දෙයකට අයිතියක් කියනවා විතරයි. ඒ නිසා අධ්‍යාත්මය තුළින් ඒක අතහරින්න. ඔබේ ගැඹුරුම මනසින් එක අතහරින්න. අවසාන චිත්තයෙන් අතහරින්න පුළුවන් ජවය ගුණය ඔබ ඇති කරගන්න. ඒ අතහැරියයි කියලා ඔබට කිසි දෙයක් අහිමි වෙන්නේ නැහැ. කන්ද උඩට ගිහිල්ලා පල්ලෙහා බලනෝ නිවන හම්බෙනෝ පැන්නෝ පනින්න බෑ. මොකද මන් නැති වෙයි කියලා බයයි. මම නැති වෙන්නම ඕන ධර්මයේ ලැබෙන්න. මමත්වයේ තියෙන තැනකට ධර්මයේ පැමිණෙන්නේ නැහැ. දැන් වෙන ඒ මිනිස්සු ළඟත් එහෙම දිනුනු කියන රටවල් වල කියන මිනිස්සු ළඟත් මමත්වයේ තියෙනව නැත්තේ නෑ. හැබැයි ඒ මමත්වයේ සමග මෘදු බවක් තියෙන නිසා මානසික ස්වરૂපයකින් විද්‍යාත්මකව එදිහා බලන්න පුළුවන් ගුණයක් ගොඩක් දෙනෙක් ළඟ පහළ වුණාම තමන්ගේ සීමාව තුළ තමන් ජීවත් වෙන තත්ත්වයක් ඇති කරගන්නවා. ඒකට නීතිය, ඒ වගේම මිනිස්සුන්ගේ දර්ශන වේදය, සහ ඒ සංස්කෘතික වැඩපිළිවෙල තුළ එතන නිර්මාණයක් ඇති වෙනවා වෙන්න පුළුවන්. නමුත් අපිට මේක ජීවිතය පිළිබඳව ඍණාත්මක සංකල්පයක් ඇති කරන දුන්නහම ඒව මිනිස්සු හරියට තදින් අල්ලගන්න. ඒ නිසා අපි මේ සියලු දෙනාට කියන්නේ බොරු කාටවත් අයිති රටක්වත් කාටවත් අයිති ජාතියක්වත් කාටවත් අයිති වර්ගයක්වත් මේකේ නැත. හැබැයි මේක අපේ පැත්තෙන් විතරක් කියන්න හොඳ නැහැ. අපි සියලු මිනිස්සුන්ට අවබෝධ කරලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් දැහැමි මිනිස්සයා නොදැහැමි මිනිස්සයා විසින් ඔහු අනුභව කරනවා. ඒ කියන්නේ දල ඇති සතුන් විසින් දල නැති සතුන් ගොදුරක් කර ගන්නවා. එනිසා සියලු මිනිසුන් සමාජයේ බුද්ධිමත් විය යුතුයි, සාධාරණ විය යුතුයි, නීති අනුකූල විය යුතුයි, දර්ශනයකින් යුක්ත විය යුතුයි. කොහොමද මේ මෝඩයන්ටවත් තේරෙනවද මේක? ඇහුවම යොමු වචනයක් නේද? ඔබ මෝඩ වෙන්න අකමැති කියලා කියන්නේම ඔබ මෝඩයි. ඔබ මෝඩෙක් වෙන්න අකමැති කියලා කියන්නේ මොකක්ද ඒකේ අදහස් වෙන්නේ? එයා මෝඩයි. මෝඩයා කවදාවත් මෝඩෙක් වෙන්න කැමති නැහැ. මෝඩයා කැමති ඕ ඥානවන්තයෙක් වෙන්න. ඥානවන්තයා කැමති මෝඩෙක් වෙන්න. මෝඩයා කැමති ඥානවන්තයෙක් වෙන්න. ඥානවන්තයා කැමති මෝඩෙක් වෙන්න. මම දැකලම තියෙනනේ ගොඩාක් සල්ලි භාගයේ මේ දියුණු කට්ටිය තියෙනව නැතා පාඩුවේ ඉන්න ඉන්න කියන්න කැමති. පොඩ්ඩක් තියෙන මිනිස්සුය තියෙනවා කියලා පෙන්නන්න හරි ලොකු වැඩ. අනුන්ගේ මාළේ හරි ඉල්ලලා කරේ දායි යනවා. අනුන්ගේ ඔරලෝසු හයර් එකට අරන් යනවා. අනුන්ගේ සිරප්පු හයර් එකට දායි යනවා. ඒව දේවල් කරනවා. තියෙන කෙනා මේකේ ප්‍රශ්නයක් නැහැ. එයා බොහොම චාම්බරේ ඉන්න බලනවා. ඒ වගේ තමයි. මෝඩ කෙනා ඥානවන්තයෙක් වෙන්න බලනවා. ඥානවන්ත කෙනා මෝඩෙක් වගේ ඉන්න බලනවා. ඥානවන්ත කෙනා අනුන්ට තැන දෙන්න හරි සන්තෝෂයි. මොකද තව කෙනෙක් ඒ තත්ත්වෙන් ඉහළට යනකොට හරිම සන්තෝෂයි. අනිත් කෙනාට ඉඩ දෙන්න කැමතියි. ඔව්. හරි බුදුම දෙයක් ඒක. තමන් පෙරලගෙන යයි කියලා එහෙම අදහසක් මොකවත් නැහැ. අපි හරි පෙරලගෙන කවුරු හරි යනවා නම් හරි සන්තෝෂයි. මම අර එක කොලේක ලියලා තිබුණා නේ මා අභිභවා යන මිනිසුන් මා දකින්නේ කන්දක් මුදුරට නැගින මිනිසුන් හැටියටයි. ඒ මිනිසුන් නැග යන කන්ද හැටි කන්ද මම වෙමි. මා පරයා යන මිනිසුන් ඒ කන්ද තරණය කරන අය එනවා කියලා. ඒ අදහස් වෙන්න බලන්නකෝ නේද? කන්ද තරණය කරන කෙනා වගේද කන්ද? නේද? කන්ද හරි ප්‍රබලයිනේ. ඒ නිසා නුවණ ඥානය බොහොම වැදගත් රත්නයක්, ඒක මාණික්කයක් තමන්ගේ හිස මත පළඳ ගන්න තියෙන. ඒ නිසා ඥානෙන් දිදුලන්න, ගුණයෙන් දිදුලන්න, දර්ශනයෙන් දිදුලන්න, අවදීන් සිටින්න. ඉතින් මේ විශ්වයේ ඥානය උදා කරගත්තාම මේ විශ්වයේ ඥානයට කැමින ඕකෙ දිහා බලනකොට හැම දෙයක්ම හරිම පිරිසිදුව ලස්සනට පේන්න පටන් ගන්නවා. ඉතින් තමන්ගේ හිත ටික ටික අරපස් බුරුල් කරලා තමන්ගේ තියෙන දෘෂ්ටි උදුරා දමලා දෘෂ්ටි නොමැති සීලයක් හට ගන්න. දෘෂ්ටිගත සීල් හදා ගන්න එපා. දෘෂ්ටිගත සීල් ගත්ත මිනිස්සු හරි වෛරක්කාරයි. දැන් බුද්ධාගමේ තියෙන දෘෂ්ටිගත සීල් ටිකක් අනිත් ආගම් වල තියෙනෙත් මේ වෙනකොට දෘෂ්ටිගත සීල් ටිකක්ද නැද්ද? ඈ මූණ ඇරලා යන්න ඕන කට්ටිය වහලා ගියොත් එහෙන් දෘෂ්ටිගතයි. වහලා යන්න ඕන කට්ටිය ඇරලා ගියොත් එහෙ දෘෂ්ටිගතයි. ඈ සුදු වඳින්න ඕන දෘෂ්ටිගතයි. ඕන කළු වඳින්න ඕන දෘෂ්ටිගතයි. නොදුන්නොත් ගල් ගහලා මරනවා. ඒ තරමට දෘෂ්ටියේ සැර. ඉතින් මිනිස්සු දන්නේ මොකද්ද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ කියලා. ඒ දෘෂ්ටිගත වීම නිසා මිනිස්සයා කුපිත කරන ස්වභාවයක් තියෙනවා. එතකොට යම් කිසි කෙනෙක් දෘෂ්ටිගත ආගමක දැඩි කරනවා කියන්නේ මිනිස්සයා ප්‍රචණ්ඩ මිනිස්සෙක් බවට පත් කරනවා. ඒ නිසා දෘෂ්ටිගත ආගමක මිනිසුන් තව තවත් ලබ්ධිකයන් බවට පත් කිරීම, තව තවත් ප්‍රබල ආගමිකයෙකු බවට පත්වීම කියලා කියන්නේ ඔහු ත්‍රස්තවාදීකු තරමටම ප්‍රචණ්ඩ වෙන පුජ්‍යලේ බවට පත් වෙනවා. ඒක තමයි ස්වභාවය. ඒ නිසා දෘෂ්ටිගත ආගම්වල මිනිසුන් දැඩි වෙන්න ඒ ආගමික දෘෂ්ටි භාවයත් එක්ක හීනතාවයට, ප්‍රීඩාවට පත් වෙනවා. ඒ නිසා ලංකාවේ ඒ දේ අපි ගොඩාක් දකින්න තියෙනවා. රටවල් ගොඩාක් ඒක දකින්න තියෙනවා. මගේ නම් ඔළුවේ කිසි ආගමක් නෑ. බුද්ධ ආගමවත් නෑ මගේ ඔළුවේ. මම බෞද්ධෙක් නෙමෙයි අත වශයෙන්. ඒ නිසා තමයි මම බෞද්ධෙක්. මා බෞද්ධෙක්වත් නොවන නිසා තමයි මම බෞද්ධෙක්. මොකද භවය උද්ධ කිරීම හේවත් භවයේ ඉක්මවීම කියන එකයි බෞද්ධයෙක් කියන්නේ. ඒ නිසා බෞද්ධයෝ නැහැ. බෞද්ධයෝ බොහොම අඩුයි. ඉන්නේ ඔක්කොම භවයේ ඉන්න පිරිස තමයි ඉන්න තරමක් ඉන්නේ. බෞද්ධයෝ හරි අඩුයි. බෞද්ධයෙක් වෙන්න හරි අමාරුයි. භවයේ ඉක්ම වූ කෙනෙක් තමයි බෞද්ධ. එතන බෞද්ධයෝ කී දෙනාද ඉන්නේ? අනිත් අය භවයේ ඉක්මවන්න උත්සාහ කරනවා. ඉක්මවන තුරු ඔබ බෞද්ධයෙක් නොව භවයේ ඉන්න කෙනෙක්. ඒ නිසා බෞද්ධයෙක් වන්න ලේසි නෑ. ඒ නිසා බෞද්ධයෙක් නොවේ කියලා කිව්වේ මේ සම්ප්‍රදායික බෞද්ධයෙක් නම් නොවේ, ප්‍රායෝගික බෞද්ධයෙක් මම නැති කල්හි. හැමදෙනාට තෙරුවන් සරණයි.